पे मंत्री तुम आते जीवित क्या करला शिव रैली दिन बला समटम वैड करला समटम से तो सदला तुंडो की दिन नेदा मना पर नेतिनु मेदा दरदिला पे नेतिनु समटम वैड करला समटम से तो सदला दरदिला पे नेतिनु ये भारत पर्दुना ने मान अयो මේ පාරත් පෙරදුනානේ මං අපි මොනවා කරන්නද මොකද්ද කරමු වරද මං සින්ඩෝරේ කියදේ ගියාවේ පෙරදුනේ මං නැති වුනේ මං උඹලට නම් මොකද ඉතින් සින්ඩෝරේ හදලා දුන්නේත් මං ඔච්චර කරලා කමට සලකුවේ නෑනේ මොම්මට අයියෝ මේවා හොඳ පාඩම් අපිට සින්ඩෝරේ කියදේ ගියාවේ පැරදුනේ මං නැති වුනේ මං බලට මොකද ඉතින් මන්ත්‍රීතුමා කවුද මේ රයිස් බෝට් නෑ නෑ මේ මන්ත්‍රීතුමා කිව්වා අපි චන්දර වැඩ කරද්දි මොකක් මොකක් ලංකා ඉන්ටර්නෙට් එකේ ජොබ් එකක් කරන් දෙනවා කියලා යවන් හරි ඉන්ටර්නෙට් තමුසේ චන්දේ දුන්නා ඔව් චන්දේ දුන්නාට බුරියානි පැකට් එකකුයි රුපියල් 75කුයි දීලා ඒ උනාට මේ පොරොන්දුව දුන්නයි ලංකා ඉන්ටර්නෙට් එකේ ජොබ් එකක් කරන් දෙනවා කියලා මේ මොන ජොබ්ද ඔයි පැරදිලා ඉන්න කාලේ මොන ජොබ්ද චන්දේ දුන්නා පැරදිලා යනෝයි පවුල බලගමු තට්ටේ හැලෙන්න විශේෂ ආරක්ෂක හේතු මත වෙබ්සයිට් එකක් කරියෝ හම්බෙයිම සම්පූර්ණයෙන් තහනම් කරලා දීද විශේෂ ආරක්ෂක හේතු මත ඒකනේ බිසි බිසි බිසි බිසි බිසි පොඩක් බිසි බිසි තනි කර බිසි බිසි කාටවත් එන්න දෙන්න එපා කිසිම කෙනෙකුට එන්න දෙන්න එපා මදුරෙකු ජොත් අහන්න දෙන්න මන්ත්‍රීතුමා ඔව් රතු කෑලි දෙකක් එනවා ඉවන්නද ඒකෙන් JVP එකේ කටියද හා JVP එකේ ගොල්ලෝද එවන්න බා JVP නේ මේක PVJ PVJ මේක PVJ ආ PVJ කමක් නෑ එවන්න ඕ ඕ ඕ කොහෙද යන්න ඕනේ කොහෙද යන්න ඕනේ ආ මන්ත්‍රීතුමා මෙයා සයිප්‍රස් අඤ්ඤා හැසිරියල්ල හැසිරියල්ල වැදගත් වැදගත් මහත්තුරු ඉන්න තැනට හැසිරෙන්න ඉගෙන ගනින්න හැසිරෙන්න ඉගෙන ගන්න දැන් මේ බබාලට මොකද්ද කරලා ඕනේ මේ බබාලට මොකද්ද කරලා ඕනේ මම කිව් අයි අයි මොකද නෑ උකුණේ කුකුණේ මොනවාද බබාට කරලා ඕනේ මේ දරුවන්ට මොනවාද කරලා ඕනේ මේ දෙන්නව අරින්න ඕනේලු හොඳ තැනක්වත් අරින්න අයියෝ මේ හැසිරියන් කුමී අපේ නහරත් වැඩ කරනවානේ මන්ත්‍රීතුමා මම අම්බට කියලා තිනව නේද මේ අනම්මනම් මෙතන තියාගන්න එපා කියලා මේ වැදගත් සමාජයක වැදගත් විදිහට වැදගත් කියන ගත්තා අපි මේ தත්ත්වෙට ආවේ වැදගත් වැඩ කරලා නැතුව නැතුව ඉතින් മന്ത്രിතුමාලා කොහෙද වැදගත් විදිහට වැඩ කරන්නේ මොකක් මම දැන් නැන්නේ ඔබ කට වහගෙන ඉඳපන් මේ බබාලා දෙන්න මෙන්න මගේ ඔෆිස් එකට සඳුදට එන්න සඳුදට මගේ රූම් එක තියෙන්නේ 1 2 3 එන්න ඔබරයි හෝටලෙට එන්න මගේ රූම් එකට එන්න කියන්නේ මම ඔක්කොම කරලා දෙන්න අපේ රූම් එක 945 සිනෝරේ මොකද මොකද කට වහගෙන ඉඳපන් කට වහගෙන ඉඳපන් කියන්න දෙන්න රාණි කමල හරිය පිට රට දෙන්නට බං බැංකු ණයක් දුන්න ගොවියට ඒ කරලත් කතර නෑ මට ඇති අය කෙරුවා කාගේ දුක සැප වැළුවා මුන් කළගුණ අමතක කෙරුවා සිඤ්ඤෝරේ සිඤ්ඤෝරේ සිඤ්ඤෝරේ ඉයදේ ගියාවේ පැරදුනේ මං නැති වුණේ මං බොලත නං නොකදයි තින් සිඤ්ඤෝරේ සිඤ්ඤෝරේ वाहन එකේ මගේ විස්තර නෑ දෙකියන රූපවාහිනිය channel 9 එක නෑ අනේ නන්න මට ඉඳලා වැඩක් නෑ සිනෝරේ සිනෝරේ සිනෝරේ කියන්නේ කියාවේ පැජරෝ නෑ පිටරට සවාරි දෙන්නේ එදා විඳපු සැප උඹලට තේරෙන්නේ නෑ සිනෝරේ සිනෝරේ අපි දිනනවා පරදිනවා දිනනවා පරදිනවා ඉතින් අපි මොනවා කරන්නද අපි මොනවා කරන්නද මම යකෝ මම ඒ පැත්තේ ඉන්නකොට ඒ පැත්තත් පරදුණා උඹ ලැකුවා මේ පැත්තට එන්න කියලා මම මේ පැත්තට ආවා මේ පැත්තත් පරදුණා සිනෝරේ සිනෝරේ සිනෝරේ කියද කියාවේ